මූල්හස්ස මුලා වෙලා ඉන්න කෙනාටත්, පුතුජ්ජනස්ස පුතජ්ජන කෙනාට, අනෝදි ජිනස්ස කෙලෙස් නොනෙසූ කෙනාට, අවිපාක ජිනස්ස කර්ම විපාක ප්‍රහාණය නොකළ කෙනාට, අනාදීනව දස්සා විනෝ ආදීනව නොදක්නා කෙනාට, අසුතවතෝ පුතුජ්ජනස්ස අසුතවත් පුතජ්ජනයාට. බලන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට වමනා කරන ධර්ම කරුණු වහලා ශ්‍රද්ධාව පිහිටුවාගත්තු නැති එක්කිනාට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන නම් තුගේ බාල. බාල කිව්වේ පින්පව් අවබෝධ කරගන්න බැරි මූල් මුලාවටපත් වෙච්ච මෝඩ පුතුජ්ජන අනෝද ජිනස්ස කෙලෙස් නොනෙසෝ අවිපාක ජිනස්ස කර්ම විපාක ජය නොගත් අනාදීනව දස්සා විනෝ ආදීනව නොදක්නා ආශෘතව පුතජ්ජනයාට උපේක්ෂාව ඇති වෙනවා. එහෙන් රූපේ දැකලා දුක හටගන්නෙත් නෑ, සැප හටගන්නෙත් නැති අවස්ථාව එනකොට එයාට මොකද වෙන්නේ? යායව රූපා උපේක්ඛා මේ જાතියන් උපේක්ෂාවක් ඇද්ද? රූපං සානාති වත්තති. ඒ රූපේ ඉක්මවා යන්න, ඒ උපේක්ෂාවට ඒ රූපේ ඉක්මවා යන්න බෑ. පුතජන කෙනා එහෙන් රූපයක් දැකලා උපේක්ෂාවක් ඇති වෙනෝනේ. උපේක්ෂා ඇති වුණාට ඒ රූපේ හිත පිහිටනවා. ඒක ඉක්මවා යන්න බෑ. තස්මාසා උපේක්ඛා ගේහසිතානි උච්ච. ඒ නිසා ඒ උපේක්ෂාවට කියනවා ලෞකිකයි කියලා. කණින් ශබ්දය අහනවා අසෘත පුතජනයා. කණින් අසන්නා වූ ශබ්දය ගැන අවබෝධයක් නැති නිසා ඒ ශබ්දී උපේක්ෂාව ඇති වෙන පුතජනයාට. නමුත් පුතජනයාට ඒ උපේක්ෂාව ඉක්මවා යන්න බෑ. ඒ ඇයි ඇති වෙන උපේක්ෂාව ශබ්දී ඉක්මවා යන්නේ නැහැ. ශබ්දය තුල පිහිටෙනවා. එතකොට ඒකට කියනවා ලෞකික උපේක්ෂාව. පුතජන කෙනාගේ උපේක්ෂාව නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරලා ආග්‍රහණය කරනව ගඳ සුවඳේ පිහිටනවා උපේක්ෂාව. ඒ උපේක්ෂාව ඉක්මවා යන්නේ නැහැ. ගඳ සුවඳ ඉක්මවා යන්නේ නැහැ. දිවෙන් රස විඳිනකොට පුතජනයට මේ වගක් නැති උපේක්ෂාවක් ඇති වෙනවා. සැපක් නැති දුකක් නැති උපේක්ෂාවක් ඇති. නමුත් ඇති වුණා කියලා ඒක අවබෝධයක් නෙමෙයි. ඒ උපේක්ෂාව හිත බැස ගන්නවා. ඒක ඉක්මවා යන්න බෑ. මේ රසය ඉක්මවා යන්න බෑ. කයට ස්පර්ශය දැනුණාමත් පුතජනයාට උපේක්ෂාවක් ඇති වෙනවා. ඒ උපේක්ෂාව ස්පර්ශය ඉක්මවා යන්නේ නැහැ. හිතට අරමුණු හිතුනහම පුතජනයාට උපේක්ෂාව හට ගන්නවා. ඒ උපේක්ෂාව අරමුණු ඉක්මවා යන්නේ නැත. ඒ කියන්නේ පුතජනයාට ඇති වෙන යම් උපේක්ෂාවක්, ඒ උපේක්ෂාව තුළම පුතජනයා රැඳී සිටිනවා. බුදුරජාණන් වහන්සේ වදාලා නික්ඛම්ම උපේක්ෂාවක් ගැන, නෛෂ්ක්‍රම්‍ය වූ, ඒකේ මේ උපේක්ෂාවේ නිදහස් වෙච්ච උපේක්ෂාවක් ගැන. ඒ තමයි රූපානං ත්‍වේව අනිච්ඡතං විදිත්. මේ රූප අනිත්‍ය, ඇහැට පේන රූප අනිත්‍යයි කියලා අවබෝධ කරන එකනා ඒ යථාර්ථය ප්‍රඥාවෙන් දකිද්දී, විදසුන් ප්‍රඥා විදර්ශනා ප්‍රඥාවෙන් ඇහැට පේන රූපයන්ගේ අනිත්‍ය අවබෝධ කරනකොට උපේක්ෂාවක් ඇති වෙනවා. ඇහැට පේන රූප අනිත්‍යයි කියලා අවබෝධ කරන උපේක්ෂාවක් ඇති වෙනවා. අන්‍ය උපේක්ෂාව ඇහැට පේන රූපේ ඉක්මවා යනවා. ඒ කියන්නේ ඒ උපේක්ෂාව රූපේ පිහිටන්නේ නැහැ. ඒ රූපේ ඉක්මවා යනවා. රූපේ අතාරිනවා. ඉක්මවා යනවා කියන්නේ ඒකයි. ඊළඟට කණින් අසන්නා වූ ශබ්ද තියෙනවා. මේ ශබ්ද අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් නෝනින් විමසලා බලනකොට උපේක්ෂාවක් හටගන්නවා. ආන්ගේ උපේක්ෂාව ශබ්දය අතාරිනවා. ශබ්දෙ ඉක්මවා යනවා. නාසයෙන් ආග්‍රහණය කරනකොට ඒ නාසයෙන් ආග්‍රහණය කරන්නා වූ ගඳ සුවඳ ගැන නෝනින් විමසනකොට මේකත් අනිත්‍යයි කියලා අවබෝධ වෙනවා. ආන්ගේ අවබෝධ කරන්නා වූ අනිත්‍ය භාවය නිසා මේ කරන්න දෙයක් නැහැ, මේ අනිත්‍ය දෙයක් කියලා මධ්‍යස්ථ බව උපේක්ෂාවක් පිහිටනවා.

අන්‍ය උපේක්ෂාවට එන්න කියනවා. ඇවිල්ලා ලෞකික උපේක්ෂාව අතාරින්න කියනවා. පුතත්ජනයාට අයිති උපේක්ෂාව අතාරින්න කියනවා. ඇයෙන් රූපෙ දැකලා දුකක් සැපක් නැතුව ඉන්න පුතත්ජනයාගේ උපේක්ෂාවක් තියෙනවා. ඒක අතාරින්න කියනවා. කනින් ශබ්දය අහලා දුකක් සැපක් නැතුව ඉන්න පුතත්ජනයාගේ උපේක්ෂාව අතාරින්න කියනවා. නාසයෙන් ආග්‍රහණය කරලා දුකක් සැපක් නැතුව තියෙන පුතත්ජනයාගේ උපේක්ෂාව අතාරින්න කියනවා. දිවට දැනෙන රසයගෙන පුතත්ජනයාගේ උපේක්ෂාව අතාරින්න කියනවා. කයට දැනෙන ස්පර්ශයගෙන පුතත්ජනයාගේ උපේක්ෂාව අතාරින්න කියනවා. හිතට හිතෙන දේ ගැන පුහුදුන් උපේක්ෂාව අතාරින්න කියනවා. අතර නික්කම්ම උපේක්ෂාවට එන්න කියනවා. එතකොට බලන්න, නික්කම්ම සොම්නසට ඇවිල්ලා ගේහසිත දොම්නස අතාරිනවා. ඊළඟට නික්කම්ම සොම්නසට ඇවිල්ලා ගේහසිත ලෞකික සතුට, නික්කම්ම සතුටට ඇවිල්ලා ලෞකික සතුට අතාරින්න කියනවා. ඊළඟට නික්කම්ම දුකට ඇවිල්ලා ලෞකික දුක අතාරින්න කියනවා. ඊළඟට නික්කම් උපේක්ෂාවට ඇවිල්ලා ලෞකික උපේක්ෂාව අතාරින්න කියනවා. එතකොට කොටසක් අතෑරිය කොටසක් තියෙනවා. තියෙන්නේ මොනවද? නික්කම්ම සෝමනස්ස තියෙනවා, නික්කම්ම දෝමනස්ස තියෙනවා, නික්කම් උපේක්ෂා තියෙනවා. දැන් යා ලෞකික සෝමනස්ස දෝමනස්ස උපේක්ෂා තුනම අතෑරිය. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාලා, දැන් මේ තුනක් තියෙනවානේ, සෝමනස්ස සෝමනස්සකයි දෝමනස්සකයි උපේක්ෂාවකයි තියෙන මේ තුනම නික්කම්ම ලෞකික නෙවෙයි. දැන් එකක් කරන්න කියනවා. මොකද්ද? දැන් දිනු කළා ගන්න කියනවා. නික්කම්ම සොම්නස. නික්කම්ම සොම්නස දිනු කළා ගන්න කියනවා. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, ස්පර්ශ අරමුණු අතහැරීමෙන් ලැබෙන සතුට දිනු කළා ගන්න කියනවා. අනිත්‍ය වශයෙන් අවබෝධ කරගන්නව සතුට දිනු කළා ගන්න කියනවා. එතකොට දැන් සතුට උපද්දවන්න ඕනේ. සතුට උපද්දලා මොකද කරන්නේ? ඒ සතුට තුල ඉන්නකොට දැන් මෙයාට නිවන අවබෝධ කරන්නට උවමනා කරන, දැන් අර නිවන කියලා ඇති පිහා පිහා කියලා කියන ඕනකම පැතුමක් ඇති වෙනවනේ. ඒක දුකක් තියෙනවා. ඒ දුක යා අතාරින්න කියනවා. නෙක්ඛම්ම දුක අතාරින්න කියනවා. නෙක්ඛම්ම සතුට දිනු කළා. එතකොට ඔන්න නෙක්ඛම්ම දුකෙන් යා නිදහස් වෙනවා. ඊළඟට මොකද කරන්නේ? දැන් නෙක්ඛම්ම සතුට දැන් යාගා ඉතුරු වෙලා තියෙනවා. එයාට මොකද කරන්න කියන්නේ? මේ නෙක්ඛම්ම සතුට ඉක්මවා යන්න ඕන. දැන් යා උපදව ගන්න කියනවා නික්කම් උපේක්ෂාව. නික්කම් උපේක්ෂාව දැන් තියෙනවනේ, ඒක දිනු කළා ගන්න කියනවා. සතුටේ නික්කම්ම සතුට ඉක්මවා යන ආකාරයට නික්කම් උපේක්ෂාව දිනු කරන්න කියනවා. ඒතර දැන් මෙතන දිනු කරන්න කියන්නේ නිකම් සමතින් වැඩින උපේක්ෂාවක් නෙවෙයි. මේ විදර්ශනාව තුළ උපේක්ෂාව මේ විස්තර වෙන්නේ. අනිත්‍ය වශයෙන් දිනු කරන එක. ඒතර මොකද වෙන්නේ? නික්කම්ම උපේක්ෂාව දිනු කරනකොට නික්කම්ම සොම්නස ඉක්මවා යනවා. ආන් ඒ විදිහට තමයි යා කිමින් කිමින් කිමින් අර 36 වැදෑරුම් සත්‍ය පද ඉක්මවාගෙන යා දිනු කරා යන්නේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාළ මේ උපේක්ෂාවේ තියෙන වෙනස්කම් දැන් එතනදී උපේක්ෂාව විස්තර කරනවා. අරූප ධානවල දිනු කරන හැටි දැන් මෙතන මේ උපේක්ෂාව කියන එකට හතරවෙනි ධ්‍යානයට ඇවිල්ලා තියෙනවා. හතරවෙනි ධ්‍යානයේ සමාධියේ පිහිටලා විදර්ශනා ප්‍රඥාව ඉහළම මට්ටමකින් දියුණු කරලා තියෙනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාළ උපේක්ෂාවක් තියෙනවා, නානත් උපේක්ෂාවකුත් ඒකත් උපේක්ෂාවකුත්. නානත් උපේක්ෂාව කියලා කියන්නේ එක එක නානා කියලා කියන වෙනස් වෙනස්. ඒ තමයි අයින් රූප දකින්නකට තියෙන උපේක්ෂාව වෙනස් එකක්. කනින් ශබ්ද හද්දි කනින් අහන්නා වූ ශබ්දය ගැන තියෙන උපේක්ෂාව වෙනස් එකක්. නාසයට දැනෙනා වූ ගඳ සුවඳ ගැන තියෙන උපේක්ෂාව වෙනස් එකක්. දිවට දැනෙනා වූ රසය ගැන තියෙන උපේක්ෂාව වෙනස් එකක්. කයට දැනෙනා වූ පහස ගැන තියෙන උපේක්ෂාව වෙනස් එකක්. මේවට කියන්නේ නානා වෙනස් වෙනස් උපේක්ෂා කියලා. එකම විදිහට උපේක්ෂාව දියුණු වෙන තව එකක් තියෙනවා. ඒ තමයි ආකාසානං ඡායතනේ විඤ්ඤාණං ඡායතනේ ආකින්චඤ්ඤායතනේ නේව සංඥානාස. ඒ කියන්නේ අරූප ධ්‍යාන වල වැඩින්නේ එකම උපේක්ෂාව තමයි දිනු වෙලා යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේ අරූප ධ්‍යානයේ තුල මේ උපේක්ෂාව දිනු වෙනකොට අර වෙන්ගෙන් වශයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වල තිබිච්ච උපේක්ෂාවට වඩා වෙනස්. ඒ නිසා අරූප ධ්‍යාන උපේක්ෂාවට පැමිණෙන්නේ පැමිණිලා අරූපේක්ෂාවත් ඉක්මවා යන්න. ඊර්වස්ස මොකද කරන්නේ?

අන්න ඉබඳු කෙනෙක් කියනවා මේ ශ්‍රාවක ජනයාට අනුශාසනා කිරීමේදී ඒකාන්තම සුදුසු. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මේ යෝගීන්ට මේ ධර්මයේ හැසිරෙන පිරිස්සොල්ට නොඑක් ආකාරයෙන් ලෝක සත්‍යව දමණය කරන අය අතර අනුත්තරෝ පුරිස ධම්ම සාරතී කියලා කියන සුදුසුකම් ලබනවා. මේක පෙන්වන බුදුරජාණන් වහන්සේ මෙහිමයි සමහරු ඉන්නවා ඇතුන් දමණය කරන. ඇතාව දමණය කරන එක එක දිශාවල් වලට යා දුවනවා. ඇතා උතුරට දුවනකට මෙයාත් උතුරට දුවනවා. ඇතා දකුණට දුවනකට මෙයාත් දකුණට දුවනවා. අශ්වයන් දමණය කරන අය ඉන්නවා. අශ්වයන් දමණය කරන අය මේ ඒ දමණය කරගන්න අශ්වයව අශ්වය දුවන දුවන දිශාවට දුවනවා. දුවලා අල්ල ගන්නවා. අශ්වයන් දුවන දුවන දිශාවට ගිහලා අල්ල ගන්නවා. අලි දමණය කරන එක්කෙනා අලි දුවන දුවන දිශාවට ගිහලා අලියාව අල්ල ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පුරුෂ ධම්ම සාරති සත්‍යයෙන්ම දමණය කරන කෙනෙක්. තථාගතයන් වහන්සේ අර පුරුෂයන් දුවන දුවන දිශාවට නෙමෙයි දුවන්නේ. දුවන්නේ අට දිශාවකට. යට දිශාවට කියනවා අෂ්ඨ විමෝක්ෂ කියලා. විමුක්තිය කරා යන්නව කරුණු අට. රූපී රූපානි පස්සති. රූපී රූපානි පස්සති කියන්නේ තමන් රූපවත් ශරීරය කියන්නේ සතර මහා ධාතු රූප ධානය තුළ රැඳී සිටින් මේ බාහිර ලෝකයේ තිබෙන රූප දිහා බලනවා. රූපී රූපානි පස්සති. ඊළඟට අජ්ජත්තං අරූප සංඤ්ඤී රූප ධානය තුළ ඉඳලා බාහිර ලෝක දිහා බලන එක තමයි පළවෙනි දිශාව. අජ්ජත්තං අරූප සංඤ්ඤී බහිද්ධා රූපානි පස්සති. ආධ්‍යාත්මය තුළ අරූප ධානය තුළ රැඳිලා ඉඳලා බාහිර රූප බලනවා. ඒක තමයි දෙවෙනි දිශාව. තුන්වෙනි දිශාව තමයි සුභන්තේව අදිමුත්තෝ හෝති. සුභන්තේව අදිමුත්තෝ හෝති කියන්නේ බුදුරජාණන් වහන්සේ සුභ වශයෙන් තෝරාගත්තු දේවල් තියෙනවා. සුභ වශයෙන් බුදුරජාණන් වහන්සේලා බලන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නෙවෙයි. බුදුරජාණන් වහන්සේලා සුභ වශයෙන් බලන්නේ නික්කම්මයෙන් ලබන්නා වූ දේ. පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යාන, ආකාසානංචායතන විඥාන මේවා. මේවා අනුසාරයෙන් බුදුරජාණන් වහන්සේලා බලනවා සුභ වශයෙන් මේ බලන පැති. එතකොට සුභ වශයෙන් ලෝක දිහා බලනවා. කොහොමද බලන්නේ? අනිත්‍ය උදේ කෙරෙහි නොඇලීම සුභයි. දුක් උදේ කෙරෙහි නොඇලීම සුභයි. අනාත්ම උදේ කෙරෙහි නොඇලීම සුභයි. අන්නේ විදිහට නැසි සුභ වශයෙන් බලනකොට විමුක්තිය කරා යනවා. සුභන්තේව අදිමුත්තු සුභ වශයෙන් බලන නිදහස් වෙනවා කියන්නේ ඒක. ඒක තමයි තුන්වෙනි දිශ. හතරවෙනි දිශාව තමයි සියලුම රූප. ඊළඟට රූප ධ්‍යාන ඉක්මවා ගිහිල්ලා අනන්ත වූ ආකාශය කියලා ආකාසානංචායතනෙ වඩනවා. පස්වෙනි එක තමයි ආකින්චඤ්ඤායතනෙ වඩනවා. හයවෙනි එක තමයි අවිඤ්ඤාණංචායතනෙ වඩනවා. හත්වෙනි එක තමයි නේවසඤ්ඤානාසඤ්ඤායතනෙ වඩනවා. අටවෙනි එක තමයි නිරෝධ සමාපatti වඩනවා. මේ දිශාවල් තමයි බුදුරජාණන් වහන්සේගේ දිශා. මේ තනිකරම කියන්නේ මේ ආධ්‍යාත්මික දියුණුව ලැබන දේ. අන්නේ දිශාවලෙන් යුක්ත තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්‍යයව දමණය කරනවා. මේ අට දිශාවටයි දුවන්නේ. ඇතුන් දමණය කරන එක නෑ, ඇතා දුවන දිශාවට දුවනවා. එයාට උතුරට නම් දුවන්නේ උතුරට දුවනවා, දකුණට නම් දුවන්නේ දකුණට දෙනවා. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුවන්නේ ඒ වට නෙවෙයි. මේ දිශා අටටයි කියලා අෂ්ඨ විමුක්තිය දේශනා කරනවා. ඉතින් මෙතනින් මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ඉවර කරනවා. සමාප්තයි මේ දේශනාව මෙතනින්. මේ බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලාට කරපු දේශනාවක්. දැන් වර්තමානයේ මිනිසුන්ට මොළේ තියෙනවලු, කල්පනාව තියෙනවලු, හරි ගැඹුරුට ඥාණය තියෙනවලු. නමුත් බලන්න මේව තේරුම් ගන්න කොච්චර අමාරුද කියලා. වර්තමානයේ මිනිසුන්ට මොළේ කඳුලන්නේ නැද්ද කියලා හිතෙනවා මේ ධර්මයේ දිහා බලද්දී. එච්චරම මේ වර්තමාන මිනිස්සු ඥාන විරහිත